හුදකලා පැන්වලට විදුලිය දෙන්න අදහස තියෙන අපේ සැලැස්ම දිනා. ඒ සැලැස්ම කොහොමද කියන එක දැම්මම කිව්වොත් එහෙම ඊට පස්සේ හෙට ඉඳලම පටන් ගන්නෙවි අපෙන් අහන්න. අපි එඳ බදාදා නෙත් බල ශක්ති අධිකාරියත් එක්ක සාකච්ඡා කරලා ඉවරලා විකල්ප ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක පිළිබඳ හැඳින්වීමක් කරන්න. එතකොට විශේෂයෙන්ම මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගේ පුත්තලන් දිස්ත්‍රික්කයේ වගේ දුෂ්කර ගම්මාන තියෙන දිස්ත්‍රික්කවල හුදකලා නිවස්වලට තනි තනි විදුලිය ලබා දීමේ ක්‍රමයක් අපිට හරි ගසන්න පුළුවන්. මොකක් හෝ බල ශක්තියක් ලබා දීමේ